ඒ වගේ තමයි දිව්‍ය ලෝකෙට යන්නත් අපායට යන්නත් ඒ සුදුසුකම බලනවා. ඒ කරාම පස්සේ ඒ තලයටකින් ඉපදෙනවා. මෙතනින් නැති වෙලා අතනින් මතුවෙනවා. මතුනාම එක්කෙනෙකින් එක්කගෙන යනවා. එක්කෙන යම රජු ළඟට එක්කන් යනවා. ඉස්සෙල්ලාම ගිය ගමන් දඬුවම් කරන්නේ යම රජු ළඟට එක්කන් යනවා. යම රජු ළඟට ගියාම ඒ කට වැහිලා තියෙනවා. කම්මුල ඔබ වහන්සේට පේනවා දිලක් තියෙනවා වගේ. ඒ කම්මුල වගේ ෂේප් වෙනවා කට. කොහොමවත් අරින්න බෑ. මුළු මූණ තියෙන කටක් නෑ. කට වැහිනවා. ඒ තොල් දෙක එකට ආවෙනවා. මේ වගේ සම වගේම පොලිස් වෙලා කෑ ගන්න කතා කරන්න තර්ක කරන්න මොකවත් බෑ. හොඳ නරක කියලා පොත් දෙකක් තියෙනවා දෙපැත්තේ. ඒක යම්පල්ලු දෙන්න තමයි බලන්නේ. ඒක බලනවා. බලලා තමයි තීන්දුව දෙන්නේ. අපායට යනවා කියන්නේම නරක පොත වැඩි කියන එක තමයි. කලාතුරකින්ලු නරක පොත පොඩි වෙලා හොඳ පොත ලොකුවට කියන්නේ. ඒ මොනම මහරජතුමා ආනවා මොකද්ද මෙයාගේ ප්‍රශ්නේ කියලා. ඊපස්සේ මේමයි කියලා විස්තර කිව්වම අර කට හරිනවා. හරියම් ලොක් එක හැරෙනවා. හැරෙනම් පස්සේ අර කතා කරන්න පුළුවන්. පින්වත් ශ්‍රමණේ කුමක් කටයුතු කළාද කියලා අහනවා. ස්වාමීනි නින්දේ බුදු පිළිමයකට කකුල වැදුනා. ගෞතම බුදුහාඳුරෝ පින්වම් පාලන පෞසිද්ධ වෙන්නේ නැහැ කියලා මම මහන්නෙන් හිතුවා. වැඳලා සමාව ගත්තේ නැහැ. ඒ බුදු පිළිමයට පයින් ගැව්වා කියන අකුසලයට තමයි මම මේ ඇවිල්ලා ඉන්නේ. නමුත් අදවතින් එහෙම කළේ නැහැ. නින්දේදි කකුල වැදුනේ. නමුත් පිළිමනේ මිනිස් වදපුවානේ. ඉතින් ඕක ඇති බුදුහාඳුරෝ පින්වම් පාලන පෞසිද්ධ වෙන්නේ නැහැ කියලා මම මහන්නෙන් එහෙම හිතාගත්තා. වඳින්න ඕනේ කියලා නියතමානි වෙන්න ඕනේ කියලා සමාව ගන්න කියලා අදාසක් ආවනේ. ඒ කර්මෙට මං ආවේ. ඊටසේ ආන මෙයා මොකද්ද කරලා තියෙන කියලා. කුසල් කරලා තිනවා, භාවනා කරලා තිනවා. බොහොම සිල්වත්, පරාජිකා වෙලා නැහැ අන්තිම වෙනකම්. සිල් රැකලා තිනවා, අනිත් අයට සිල් උදව් කරලා තිනවා. දාහන වේල බඩගින්න ඉඳලා ආගන්තුක සංඝයාට දීලා තිනවා. මොනවාර පොඩි දඬුවමක් දීලා යවන්න කියනවා. ඒ ගියාට වඩා වේගෙන් අපව යවනවා. ගොඩාක් දුරට මේ අර ලොකු පොත වැඩි නම් ගොඩාක් දුරට අර එස්කියුස් එක වැඩි. ලොකු පොත හඩු නම් විශේෂ පොත කුසල් පොත හඩු නම් ප්‍රශ්න ටික ආනවා ගොඩාක් දුරට. ඉතින් මේ ප්‍රශ්න වැඩි, දඬුවම් වැඩි යාට. අපායට යන හැමෝගෙම මේ පොත ලොකුයි. කරේට යන්නේ අර කොලයක් අරන් එන්නේ. ඒ කියන්නේ කුසල් එක්කෙන කොලයක් අරන් එනවා, අර අකුසල් එක්කෙන කරේ තියන්නේ. අයි එච්චර ලොකුයි අරගෙන ඇවිල්ලා. ඉතින් ඒක පෙරලනවා. පෙරලනකොට නිකම් මම පෙරලනකොටම මේ බලලා ඉවරයි ඒගොල්ලෝ. බල්ලා එකට අනුව තමයි තීන්දුව දෙන්නේ. ගිනි වතුරේ මෙයව තම්බලා හොදලා කල්පයක් යව නාවන්න කියනවා ගිනි වතුරේ. ඊට පස්සේ තාච්චියට දාලා මේ තෙල් තාච්චියට දාලා බදින්න කියන කල්පයක් යව. ඕමෝම දඬුවම් ලිස්ට් එකේ කියනවා. ඒක කියනකොටම අරුට බඩ යනවා. දාඩිය දාලා දැක්කල සීන තෙවටන. එතකොට දෙපැත්තෙන් දෙන්නේ කල්ලල හිතවල තියන්නේ. ඇයි මුට සීන නැහැ දැනටම. හම්බුලට පාර දෙන ඔළුව අනිත් පැත්තට කරකිනවා. ඇයි ආගෙන ිටපන් කියලා කියනවා. අපේ හඳුනේ ඒ මානසිකත්වයේ කොහමද කියලා කිව්වොත් අපේ කයෙන් දැන් බඩ යනකොට අපිට තියෙන මානසිකත්වයේ ඒ විදිහටම දැනෙනවා. ආ. දාඩිය වැක්කිරෙන මානසිකත්වයේ ඒ විදිහටම දාඩිය වැක්කිරෙනවා. කපනකොට ලේ යන්නේ නැහැ. නමුත් කපනකොට ලේ යන මානසිකත්වයේ ඒ විදිහටම දැනෙනවා. ගහනකොට රිදෙනව නේද? ඒ විදිහටම රිදෙනවා. කොහොමද තියෙනවා? ඒ නිසා කැපෙනව නෙමෙයි. හැබැයි කැපෙනවා. ඇත්තටම කැපෙන්නේ නැහැ. බයි ඒ විදිහටම කැපෙනවා. ඒ විදිහ විදින ඒ විදිහටම කෑ ගන්නවා. ඊන මිනිස්සු කෑ ගාලා අඬන්නේ, දාඩිය දාගෙන ගැස්සිලා ඇරෙන්නේ. ඒගොල්ලෝ කියනවා මට ගැව්වා, මට පුදුම විදිහට රිදුනා, මට දරා ගන්න බැරුව ගියා, මං කෑ ගාගෙන දිව්වා කියලා කියනවා. ඒ ඔක්කොම වෙලානේ. ඒ වගේ මනෝකය තියාගෙන වද දෙනවා. හැබැයි ඒ මනෝකය හැටම්නේ ඕනම වෙලාවට ෆිසිකල් කරන්න පුළුවන්. දැන් එයාට තියෙනවා මේ කියතෙන් කට හිරන්න අකුසලයක්. ඒතර මනෝකය නෙමෙයි හිරන්නේ. ඒ කයට හත තියලා මේ ඒ කයට අවශ්‍ය විදිහට ඒගොල්ල සිටිලි ඇති කරනවා. ඇති කරාම ඒක ඊට පස්සේ දන් වල දාලා ගැට ගාලා කියතේ ගිරනවා කට. ඔව් ඒ විදිහට ඒ විදිහටම කුළු ගෙඩි වලින් තලනවා. ඔළුවට ගන්න පාරපෑමනේ ඔළුව යටිපතුලත් එක්ක සමාන්තර වෙනවා. නෑ. එහෙමම නෑ මොකද? ඒ කුළු ගෙඩි එච්චර ලොකුයි. දැන් අපේ කයෙන් එලියට ගත්තාම කයෙන් ඉඳලා අඩි 3ක් විතර එලියට පැනලා දෙපැත්තෙන් තුන තමයි. ලොකු ගෙඩිය. ඒ යමපල්ලා අවිලා ඕම තනිය තෙන් ගන්න. ඒක පාර දුනම නෑ මනස. ගත්තාම ආයේ කය හැදෙනවා. මොකද්ද කරලා තින්නේ කියලා ඇහුවාම ඌ කතා කරන්නේ නෑ ගාන එකයි. නැවතුත් උට දඬුවම් අම්බෙනවා. එකෙන් ආනවා මේ මොකද්ද දන්නේ යා කරපු වරද? ගෞතම බුදුහාඳුරන්ගේ ඔළුව කඩලා මේ නිදන් අරන්නේ. ඔළුවටමයි ගාන්නේ යකඩේ. ළඟෙන් කාගේ හරි යමපල්ලෙන් ඇහුවම ඔක්කොම දන්නවා ඉතින්. මම ඇස්ට්‍රල් වලින් ගිහිල්ලා. ගිහිල්ලා ඇහුවාම එයා කියනවා මේ ගෞතම බුදුහාඳුරන්ගේ ඔළුව හාරලා නිදන් අරගෙන. නවත්තන්නේ. ඕම ගාලා ඉන්නවා. දැන් ටර්න් එක වෙනස් වෙනවනේ. ඕම ගාලා හයින් වුණාම අනිත් එක ඕම ගානවා. අරක වෙනස් වුණාද නැද්ද කියලා යා දන්නේ නැහැ. ටර්න් එක යනවා. හදනකොට අනිත් එක ඊළඟට ගන්නකොට මෙයා ඕෆ් වෙනවා. එයාගේ ඩේ ඕෆ් එක. අරුවට නිදාසක් නැහැ. අවුට ඩේ ඕෆ් මෙඩිකල් ලීව් මොකවත් නැහැ. එතකොට දැන් ඒ ගහන කට්ටියට කර්ම සැදෙන්නේ නැද්ද? හැදෙනවා. ඒ කට්ටිය මොකද? ඒකෙම නේ ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. දැන් දෙවියෝරු මොනවලින්ද ජීවත් වෙන්නේ? ප්‍රීතිය. හා. ප්‍රීති ආහාරයක් වශයෙන් ගන්නවා. අපි මොනවද ගන්නෙ? කෑම බීම රස. ලුණු වැඹුල් ආහාරයට ගන්නවා. අර කටි ද්වේෂය ආරයට ගන්න. යම රජු දක්මිටි කාගෙන ඉන්නේ. කොයි වෙලේ තරහින් ඉන්නේ. ඒ ද්වේෂයෙන් තමයි ඒගොල්ලෝ පෝෂණය වෙන්නේ. ආහාර ගන්න මේ විදිහට. යම පල් ඔක්කම ද්වේෂයෙන් තමයි ආහාරය. ඒ ගානකොට තරහින් ගානේ තරහින් තමයි යා ජීවත් වෙන්නේ. නැත්නම් තරහ ගැත්තට යා ජීවත් වෙන්නේ. ආයි කාලි වුණාම එතනම ආයි ඉපදෙනවා. අපායේ යම පල්ලා වෙන්න අකුසල වගේ තියෙනවා. ඒ අකුසල කරලා ගියාම කිසිම මොහොතක යා නැවත උඩට එන්නේ නැහැ. එන්න බෑ. කල්ප කෝටි ලක්ෂ 75100 අසංකේය 25,475,000 ඕම කියලා ගානක් කිව්වොත් ඔබන්ට කීයද කියලා කියන්න පුළුවන්ද? ඕ වගේ එකක් තමයි වෙලා තියෙන්නේ. ඒ මිනිස්සුගේ ආයස කොච්චරද කියලා වම එක්කෙනෙක්වත් උත්තර නැහැ. ඒගොල්ලෝ දන්නේ නැහැ. ඇයි ඒ ගාන හැම පාරටම කල්ප ගණන් ඇදිනවනේ? ඒ අපායට සමවැදිලා බුදුහාඳුරෝ යමරජුර අවසර දෙනවා හැම බුදුවරයෙකුටම. ඒක බුදුහාඳුරෝ පෙන්වලා තියෙනවානේ අපාය. කසරයක් මහා පොළොවේ නිකන්ද මේ මොකද්ද ඒකට කියන්නේ ප්‍රොජෙක්ට් ඒ වගේ නිකන් ફોකස් කරලා පෙන්වලා තියෙනවා. කොච්චර මිනිස්සු සී නැති වුණාද කියන්නේ? කොච්චර මිනිස්සු අපවත් වුණාද? පණ කියන්නේ. ඒක බලන්න බෑ. මරණයෙන් පස්සේ අපේ අකුසල වලට අපේ ලෝභ දේශ මොහොල්ට මේ තරම් දඬුවමක් තියනවා කියන එක මිනිස්සු දන්නේ නැහැ. ඒ වුණත් ඔක්කොම උරපලා දාලා කොයි වෙලෙත් උපාසකවතින් ඉන්නේ. කොයි වෙලෙ සාදු කියන නමෝතස්ස කියන එහෙම තමයි ඉන්නේ මිනිස්සු. ඒක එක සරයක් හරි එක දැක්කන. ඒ තරම් භයානක තත්ත්වයක් ඒක. යම රජුරෝ ටිකක් දක්ෂයි අනිත් අයට වඩා. හා මේ දඬුවම් දෙන්නේ මට ඕන නිසා නෙමෙයි. ඒ කට්ටිය කරපු කර්මයට ඒ කට්ටියට මේක සිද්ධ වෙනවා. ඔව්. කියලා එයා හිත හදනවා. එයා ටිකක් දක්ෂ කෙනෙක්. හා එයා හිතන ඒ හිත හදනකොට එයා ඒක කරලා නැහනේ. ඔව්. ඒ කට්ටියගේ කර්ම ගෙවා ගන්න උදව් කරනවා. ඔව්. උට ගහනව නෙමෙයි. මුටි කණ්ඩ කර්මයක් තියෙනවා. ඒ කර්මෙ ගෙවලා නිදාස්සලා ගිහලා රාත් වෙන්න බුද්ධ ශාසනික බණ අහන්න අපි උදව් කරනවා. මේක ගෙවෙ නැත යන්න බෑනේ. ගෙවන්න උදව් කරනවා. එහෙම හිත හදන. ඒක කුසල් ලැබෙන යාට. ඒ ටික අරගෙන තමයි ඒ සප්ප නැත්තම් ඒ දාන දෙන්න කොයි දෙන්නේ මිනිස්සු? නෑ නෑ. දැන් ඒ අපට අටපිරි කර තියෙන කපෘත්‍යයන කරේ තියෙන යන්න කොයිද බෝධිචෛත්‍ය තියෙන්නේ? මොකවන්ද? ඒ ටෙක්නික් එක කොච්චරද කියලා කිව්වත් එයාත් ගොඩාක් සංසාර බණ ආපු කෙනෙක්. විශේෂ මේ බරපතල මේ පාප කර්ම නිසාලු එයා එතනට ඇවිල්ලා ඉන්නේ. එයා ඒ දක්ෂකම අර වඩපු ඒ ප්‍රඥාවෙන් එයාක අනිත් පැත්තට හරවනවා. අරුවා මේක පින බවට කුතලේ බවට පත් වෙනවා. පත් වෙනා උඩට එන්න බෑ. එයාට නිදාස් වෙන්න බෑ. ප්‍රාණ කාලයක් එයාත් ඉන්නවා. කාශ්‍යප බුද්ධ ශාසනය කරපු වැඩි වලට ගුටි කන හාමුදුරුගොල්ල තාම ඉන්නවා. ඒකට හිතා ගන්න කේ මිනිස්සු කොච්චර නම් දුක් විඳලා තියෙනවද? වේදනාවට පුරුදු වෙන්න බෑ. හේතුව වේදනාවට ටිකක් උරු වෙලා එයාකට ඔරොත්තු දෙනවා. එහෙම නැත්නම් ඒක දැන් අර ගුටි කාලා ගානක් නැති වෙන්නේ. එහෙම වෙනකොට ටග්ගල අනිත් එකට වෙනස් කරනවා. වෙනස් කරපුවම ඒක අලුත් එකක් නේ. ඒක ආය ගානවා. අර සාමාන්‍ය කුළුගෙඩි තියෙන රාතල් පයේ හය සාමාන්‍ය අතින් ගන්න පුළුවන්. ඒ වගේ අංගජාතිය තියලා මේ යකඩකට තියලා තලනවා. මේ විසිකේනවා. ඒක කයට අරගෙන ඒ අණුවල ඒ මනෝකය කය බවට පත් කරලා දෙන්නේ. බලනකොට ඉස බාලයාගේ. කෙස් මොකවත් නේ. එතකොට මෙයා ඇයි ඉස බාල තියෙන මානේ? කවුද කකුසඳ කකුසඳ බුද්ධ ශාසනේ බාලපචාර කළ පොඩි හාමුදුර නමකට? ඒ පොඩි හාමුදුර රාත් වෙලා ඉඳලා තියෙන්නේ. උන්වහන්සේ දන්නේ රාතේකට ඒක කරලා තියෙන්නේ. එතකොට කකුසඳ බුද්ධ ශාසන කාලේ ඉඳලා මේ ගෞතම බුද්ධ ශාසනේ 2600 වෙනකම්ම ඒ මනුස්සක අංගජාති තලනවා. කෑ ගන්නෝ බිත්ති වල හිරියන්න කෑ ගන්නෝ. ඒක පාරක් එච්චර සරයි. විනාඩියකට තප්පර 8යි පාරවල් 15ක් විතර වදිනවා. ඒ හැම පාරකම මේක ඇදෙනවා. ආයි ගන්න ආයි ඇදෙනවා. සෙල්ලම් නෑ මේ යම කුසලයක් නෝ අපි හාඳුරුවෝ. ඒවා කවදාරි දිනුන වෙලා ඔබ වහන්සේලා ඒ ඇස්ට්‍රල් වලින් ගිහිල්ලා ඒවා බැලුවොත් මේ ජීවිතේ ඕන්නේ නෑ. ඉන්න හැම මොහොතෙම ඉපදීමට හේතුවක් ඇදෙනවා. කර්ම ඇදෙනවා. ඒ නිසා ඕන්නෑ ජීවත් වෙන්න කියලා ඒ ජීවිතේ පිළිම කිසිම ආසාවක් නෑ. මුදල් වල ආසාවක් නෑ. කාන්තාව දකින්නකොට හැඳෙනවා. මුන් නිසානේ මට මෙච්චර කර්ම ඇදෙනක. රාගය හැදෙන්නේ නෑ හාමුදුරු. හැඟීමක් එන්නේ නෑ. කෙටියම කියනවා ඒක දැකපු කෙනෙකුට හැඟීමක් පහළ වෙන්නේ නෑ. කෙටියම කියනවා. මලකඳ වාගේ ඉන්නේ මට මෙලෝ අතර නැතුව කල්පනා කරන මොකද්ද මේ වෙලා තින්නේ අපට කියලා. ඒක තමයි භයානක තත්ත්වය අපේක. මනෝකයෙන් විතරයි. භෞතික කයෙන් යන්න බෑ. හේතුව අපේ තියෙන කය හැදිලා තින්නේ මේ සාමාන්‍ය සෙල්සියස් 38කට 40කට උඩරිම උරතු දෙන විදියට. දහස් ගණන් සෙල්සියස්. අතුල් වෙනකොටම ඇටකට මේ කය දිය වෙනවා මස්. දිය වෙලා වැක් කරනවා. ගොඩාක් ලඟ වෙනකොට ඇටකටු විතර තියෙනවා. ඇටකටු උණු වෙනවා. ඇද වෙනවා. ස්කබලේම හැද වෙනවා. තවත් ලඟ වෙනකොට ඒ ඔක්කොම දිය වෙලා වැටෙනවා. වැක් කරනවා වතුර වාගේ. වැක් කරනවා. යන්න බෑ. තේජෝ ධානයට සමවැදිලා උපරිම ඉන්න පුළුවන් සෙල්සින් 100යි. 100යි ඉන්න පුළුවන්. සාමාන්‍ය තේජෝ ධානයක ඒ වගේ රශ්මියකට උරුත් දෙන්න ඉන්න බෑයි පොඩි මොතකරි ධානය කැඩුනොත් ඔව් ඉවරයි. දස්තලා යනවා. ඒ මොති දාන්න ධානේ නැහනේ. ඒ නිසා එච්චර රිස්ක් එකක් ගන්න නැහැ ඒගොල්ලෝ. දැන් ඉර්ධියක් නම් ධානය කරන්න ප්‍රශ්නයක් නැහැ. කොහේ හරි ඉතින් ගහකට වැටලා අතපය හරි බැන්ඩේජ් එකක් දාන්න සනීප කරන්න පුළුවන්. දැන් සෙල්සියස් 20 ලක්ෂයක් විතර රශ්මිය තියෙන තැනක ධානය කරුණා නම් යාගේ තත්ති මොන වේද? පවුඩර් වගේ නිකන් කුඩු වෙලා යනවා. භයානකයි. ඒ නිසා ඒ වගේ රිස්ක් එකක් ගන්න නැහැ. මනෝකයට එහෙම ප්‍රශ්නයක් නැහැ නේ. ඒ නිසා මනෝකයෙන් තමයි ඒක රිසර්ච් කරන්නේ. දිව්‍ය ලෝක වලට කයින් යන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. අරවට යන්න බෑ. ඒකට ඇස්ට්‍රොලොජින් පෘථුවියෙන් එළියට ඇවිල්ලා ඉතින් පල්ලෙහැ බලුවට අපාය තියෙන්නේ නැහැ. තේන්නේ නැහැ. ආලෝක වර්තගානක් යන්න ඕනේ. ගියම තමයි තේන්නේ. ළඟ කිව්වට මේ පේන ළඟ නැහැ. දඟාරු පේන්න තියෙනවා නැත්නම් නේ ගලක් විසි කරලා ලණුවක් ගැටගල විසි කරලා ඒක එල්ලිලා යනවනේ මේක. මේ ගහක ගැටගාලා නේද? දැන් හදමෙන් පෙන්න තියෙනවාට අපි අඳ කොච්චර ලස්ස කීයක් දුරයිද ඒක? සතකු ලස්ස කීයක් දුරයි? එහෙම ළඟ තියෙනවා නම් කෙලිම මේ හොඳ තේඩාවකට ගලක් ගැට ගැව්වා නැත්නම් මේ කොක්කක් ගැට ගැව්වා විසි කරලා ඒක ගහකට මාට්ටු කරලා මේ බඳින හොඳ කුඹුක් ගහකට මැරලා කෙල්ලිලා යනවා මිනිත්තු. කැම්බීම ටිකක් අරගෙන. ඒක තරලයක්වත් ළඟ නැහැ. එහෙම පේන්න තියෙනවා තරු කියලා කියන්නෙම ආලෝක වර්ෂකන ඈත තියෙනවා. මේ රාත්‍රියේ පේන්නේ තරු. ඒ ඔක්කොම ග්‍රහයෝ. හොඳට දිලිසෙනේ ඔක්කොම ඊර. ඉරත් දිලිසෙනවා. ඉරෙන් තරංග වැදිලා බැබලෙන අනිත් ග්‍රහයුත් දිලිසෙනවා. ඔක්කොම ගහයෝ. ඒවා ළඟ නෙමෙයි තියෙන. මේවා බැලි වාගේ පෙන්වනට ඔක්කොම ළඟ නෙමෙයි. ආලෝක වර්ෂක නම් ඇත. එතනට ගිහිල්ලා හැරිලා බලවම අපේ එකක් දෙන්නේ වගේ තිතක් වගේ. හොයන්න බෑ. ගියොත් ගියා තමයි. දිසාවල් නැහැ නේ. දැන් මේකේ ඉන්න නිසා අපි උතුර දකුණ නැගෙනහිර බස්නාහිර කියනවා. ඉරට සාපේක්ෂව. දැන් එහෙම ගියම ඉරක් නැහැ නේ. උතුරු දකුණ හොයන්නේ කොහොමද? දිසාවල් හොයන්නේ කොහොමද? කවුද දන්නේ? මාලිමායේ තියලා කොයි පැත්තට කරකන්නද? මාලිමායේ දිශාව පෙන්වන්නේ. ඒ කඩම් වැටෙන එක කොච්චර වේගෙන් යනවා කියලා දැන්. විනාඩියට 7 ලස්ස ගණන් වේගෙන් යන්නේ. හහ්. එහෙම යන එක තමයි ඕම වැටෙනවා වගේ පේන්නේ. එච්චර වේගෙන් වැටෙනවා. ගිල ගිල ගිල ගිල ඊට පස්සේ යාගේ වේගය අඩු නම් යනවා දිනවා. නැතිල එතන පවතිනවා. ඇයි වැටෙන දියාවක් නැන්නේ? මේකේ ගැඹුර කොයිද කියලා කවුද දන්නේ? ආලෝක වර්ෂ මිලියන ලක්ෂයක් ගියත් කෙරවලක් නැහැ. ඒ නිසා මොනවා වැටුණත් වැටෙන්නේ නැහැ. එයාට වැටෙන්න පුළුවන් ධාරිතාව ගිහලා ඊට පස්සේ නවතිනවා. මේ විශ්ව තරලයට නිකන් ඇස්ට්‍රල් එකට උඩ ගිහලා ගිහලා පෘථිවිය සාමාන්‍ය මේ වගේ ප්‍රමාණයට නිල් පාට ග්‍රහයක ඒ වගේ වෙන ප්‍රමාණයට එළියට යනවා. ඊළේ අවකාශය තුල හෝ මැදක තියන්න මේ විශ්වය දිහා බැලුවාම කිසිම සිතවිල්ලක් ඇදෙන්නේ නැහැ. ලෝභයක් ඇදෙන්නේ නැහැ, ద్వේෂයක් ඇදෙන්නේ නැහැ, මෝහයක් ඇදෙන්නේ නැහැ, රාගයක් ඇදෙන්නේ නැහැ. සිතවිලි ඔක්කොම එම්ටි. ඇයි සිතන්න නාම රූප නැහැ? මොකවත්ම නැහැ. පේන්නේ නැහැ. සිතෙන්න නාම රූපණ. සිතට සිතෙන්න ඕනේනේ. ඒ අවශ්‍ය පීඩනය ලැබෙන්නේ නැහැ යාට. ඒ නිසා මොකවත් නෙන්නේ. අර නිකන් ඔක්කොම නැවතුණා වගේ. බඩගිනි හැදෙන්නේ නැහැ, වතුර තිබා හැදෙන්නේ නැහැ. රාත් නෙමෙයි ඒ වගේ. නැවතුණා වගේ. ඒ වේල්ස් එකෙන් එළියට ගිහිල්ලා අපි. මේ වායුගෝලිය තුල තමයි මේ ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ. ආයි නැවත ඇතුල් වෙලා මේ වායු තරලෙන් ඇතුල් වෙච්ච ගම ඕන් එන්න ගන්න. නයග්‍රා බීච් එක පොඩ්ඩක් බලාගෙන යන්න ඕනේ. එතන සුද්ධිය නානවති කියලා. ඉතින් ඔළුවට එන්න ගන්න ඕ ගාලා. වෙලට වැලක් දාන්න වයි වලාකුල පාත් කරගෙන යමු. වෙලට ගා බේර ගන්න ඕම ඔක්කොම එනවා. එතකොට තමයි කල්පනේ මේ එකක්වත් ඉතන ආවේ නැහැ. එහෙනම් අපි මේ නාම රූප තුල ඉන්නවා කියන්නේම සිතුවිලි හට ගන්නවා කියන එක තමයි. සිතුවිලි අවිල්ලා අවිල්ලා අවිල්ලා ඒකට අවු වෙන්න නැතුව ඉන්න. ඒක තුලින්ම නිදහස් වෙන්න ඕනේ. ඒක ඒ දෙකටම අවු වෙන්නේ නැති ස්පේස් එකක්. අවකාශයක්. ඒක මොකවත් නැහැ. සිතවිලි එන්නේ. අම්බ කරන්න ඕනේ කියලා හිතෙන්නේ නැහැ. ඒක වැඩපොළවල් නැහැනේ. ආධාර කරන මිනිස්සු නැහැ. එහෙම මුදල් පරිභෝජනය කරන්න බැංකු නැහැ. එහෙම එකක් නැහැ. ඒ නිසා එහෙම එකක් හිතෙන්නේ නැහැ. කුටියක් හදාගන්න ඉතින් කොහෙද තියෙනව ගල්වැලි සිමෙන්ති. ඒක මොකවත් එන්නේ නැහැ. නිකන් ඉස්සලා ඉන්නවා මේ ඉතන්න කියලා හිතුවට හිතෙන්. එහෙම හිතෙන්න හදාසක්. ඉතන්න දෙයක් නැහැ. නැවතිච්ච ස්වභාවයක්. අර එක හාමුදුරනමක් කියා බුදි කරවල අත් දෙකයි කකුල් දෙකයි මේසේ කොන් අතරට දාලා ගැට ගාලා තියෙන දන්වැල් වලින්. ගැට ගාලා අර ලොකු කියා තියෙන බණ්ඩි කියා ඒකෙන් හිරනවා. ඔළුවෙන් එහෙම හිරනවා දෙකට. ඒ හිරාගෙන කියත බෑගෙන යනවා ඇඟෙන් උඩින් ආවේගෙන යනවා. ආයි මුලින් ඉඳලා ආයි හිරනවා. ආයි ආවෙන ආයි හිරනවා. කෑ ගන්නවා. කෑ ගාවනේ යනකොටම දිවත් එක දෙකට බලනවා. එතකොට සද්ද පොඩ නවතිනවා. බෙල්ලට කියනවා ආයි ආවෙනවනේ ආයි කෑ ගන්නවා. ඔල්ලටි ගාවනේ. ලේ වැක්කේනවා දෙපැත්තට. මොකද්ද මෙයාගේ වරද කියලා ඇහුවාම බෝධියේ අත්තක් ටිකක් බර වැඩි කියලා වල අත්ත කපලා හම්බු. බෝධිය අත්ත කපලා. බුදුවරයෙක් පිට දුන්න බෝධියක් ඒ බුද්ධ ශාසනයේ පවතින සමයේ අත තිබ්බොත් ඒක බුදුහාමුදුරන්ගේ ඇඟට අත තිබ්බා කියලාලු කියන්නේ. සර්වඥතා ධාතුන් වහන්සේ නමක් බුද්ධ ශාසනයේ තුල පිරිණිවන් පාණ්ඩ කලින් පවතිනවා නම් ඒකට අත තිබ්බොත් ඒක බුදුහාමුදුරන්ගේම ඇඟට අත තිබ්බා සමානලු. ඒක ආයි මොකවත් නැන්නේ. මිනිස්සු ඒක පූජනීය ගාක් වශයෙන් සලකන්නේ. අත ටිකක් දිග වැඩි පාර්ථ වැඩි කියලා උන්නාන්ත ඒක කප්පවලා. බණ්ඩිකේතේ ඉරන උන්නාන්ත. අර අර ගහ ඉරවා වගේම තමයි ඉරන්නේ. අදයි ඒක දැක්කාම අපට හිතෙන එක වැරදක් නෙමෙයි කියලා. ඔව්. මිනිසුන්ට කරදර වාහන වලට අතු වැටෙනවා. ඉතින් මිනිසුන් ඉතින් කරදර යෝක කියලා අපි හිතන්නේ. නමුත් ඒක යථාර්ථය අපි හිතන්නේ නැහැ. අපි පැල කරාද ගා? නැහනේ. ඉබේ නෑදුනේ. වෙන එක ස්වභාවික ප්‍රශ්නයක්. ඕන කෙනෙක් ඒ තීරණේ ගත්තද? අපි කවුද ඒ තීරණේ ගන්න? ඔය ධාතු මන්දිර වලත් මේ ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඒ කාලේ ඒ ඔක්කොම නටමුන් වෙලා තින්නේ මත්තරපු නිසා. දැන් සමහර මේ පුරා විද්‍යාවෙන් ඇවිල්ලා මේ පුරා විද්‍යාවට අයිති චෛත්‍යරමයේ ඔක්කොම තින්ත ගන්නවනේ. ඥානුනේ නැගින්නේ. කලි සංගාවන ඥානනකල චෛත්‍ය උඩ ඉඳගෙන ගර්භයේ වාඩි වෙලා තින්ත ගන්නවා. සමහර බුදු පිළිමේම තින්ත ගන්න මම අම්බෙලා තින ෆොටෝ එම නැගලා අර අතේ උරපත්තේ ඔළුවේම වාඩි වෙලා ගෑනුනේ. ඒතර පසපැත්ත ඔළුවේ උඩ තියාන තිරස තියාන තින්ත ගන්නවා. තථාගත පිළිමයක් සුද්ධ කරන්න නැගට ගොඩ වෙලා හරි කොමරේ ඒක සුද්ධ කරන්න ඒක සාමාන්‍ය කර්මයක් ඇදෙන්නේ නැතුව කරන්න පුළුවන් සාමාන්‍ය සෝතාපන්න කෙනෙකුට. ඒ වගේ මාර්ගඵලලාභී කලේ චේතනාව හරියට හදන්න පුළුවන්. එහෙම නැතුව කොච්චර පිළිසිදු කරත් ගෙදරට ගියාම බුදුහාමරගේ ඇඟට නැග්ගනේ මම. අර මේම තියාගෙන මේ අතට කකුල තියලා නේද මම උඩට ගැම්ම ගත්තේ බුදුහාමර පෑගුවානේ කියලා නිකන් හරි එන්නේ නැද්ද? ඒ ආපු ගම අර වෙනස් වෙනවා. අර චේතනාව කන පිට අරිනවා. සෝතාපන්න කෙනාට එහෙම වෙන්නේ නැහැ. එයාට වෙන්නේ නැහැ. සතර අපායට වැටෙන මානසිකත්වයක් යාතුල නැති නිසා එහෙම චේතනාව කියන්නේ නැහැ. එයාට සුදුසුකම් තියෙනවා. හැබැයි තීන්ත ගන්න කිසිම කෙනෙක් සෝතාපන්න වෙච්ච කට්ටිය නෙමෙයි. ඒ නිසා ඒ කට්ටියට කර්ම ලැබෙනවා. පොඩි ළමෙක් තාත්තගංගේ නගිනවා. පිටපැත්තෙන් නැගලා ඔළුවට ගාලා කකුල මේ පැත්තේ උර පැත්තෙන් දාලා බල්ටි ගාලා කොමර මෙතන නගිනවා. මොකද පුතේ කියලා ආය අර මෙහෙම දිනවා. වායි පිටපැත්තෙන් බඩ ගාලා ගිලා කන හැල්ලලා කනෙන් තමයි ගැම්ම ගන්න අරගෙන කොමර කකුල ආය උඩ දාලා නගිනවා. කර්ම ලැබෙනවද? ලෝකයේ කැනගම උරපත්තර පයින් එකක් දීගෙන යනවා. කොහමද ඒ කර්මේ? අපායටම යනවනේ. දැන් මෙයා මෙච්චර පෑගුවා කර්ම ඇදුන්නේ නැල්ලු. අර තාත්තා ආයින් නෙන්නකො තාත්තා කියලා පයින් එකක් දුන්නා. තාත්තා අනිත් පැත්තේ රෝල් වෙලා ගියා. නමුත් අරයා උදේ ඉඳලා අවත් වෙනකම් ඇඟේ නගින පාගන ඔක්කොම කරන බයි කර්ම ඇදුන්නේ නැහැ. එයාගේ සිතට එන එකක් නැහැ. මෙයා ගාපු පාර කෙලින්ම අපායෙන් නවති. ඒක හදන්න බෑ. ඒ චේතනාවට අනුව තමයි කියන්නේ. පුතුජන කෙනාට කොච්චර අපි ආරුඪ කරලා ඒ වත් පිළිවෙත් කරලා බුදුන් වැඳලා පන්තිල් අරගෙන තින්ත ගන්නද කියලා කිව්වත් ඒ මනසට චේතනා වෙනවා. සාමාන්‍ය පොළොවට කවය තිනා වගේ නෙමෙයි බුදුහාමුදුරන්ගේ ඒ පිළිමයට කවය තිනා ටිකක් අර ඇඟ ඉරි වැටෙන ගතියක් ඒකේනවා. ඒකේනවා කියන්නේ අර චේතනා වෙනස් වෙනවා. යම රජුක දත් මෙටි කනවා එතකොට. ඒක ඔක්කොම බලන්නේ ඉන්නේ. මේ විෂුවල් එකක්වත් වැහිලා නැහැ. ඔක්කම ඕපන් තියෙනවා. ඩේටා ඔක්කම ඕපන්. රුවන්වැලිසෑයට මල් පූජා කරනකොට දිව්‍යලෝකෙන් සාදු කියන්නේ නැද්ද? කොහොමද දිව්‍යලෝකේ දන්නේ? විෂුවල් එක පේනවා. එහෙනම් අපි මාළු බාන එක පේන්නේ නැද්ද? ඒකත් පේනවා. ඒකත් පේනවා. මේ ලෝකේ එකක්වත් සැඟවිලා නැහැ. ඔක්කම විවෘතයි. අපි හිතාගෙන ඉන්නේ කවුරුද දැක්කේ නැහැ කියලා. නොදන්න කෙනෙක් නැහැ. අපි විතරලු දැනගෙන ඉන්නේ කවුරුද දන්නේ නැහැ කියලා. බලන්න තේරෙම දන්නවා. අර කවියෙකුට කවියෙක් ලියලා තිබුණා. කාත මේක කපුටෙක්වත් උඹ දිහා බලන්නේ නැහැ. නමුත් මුළු ලෝකෙම මිනිස්සු උඹ දිහා බලනවා වාගේ දැනෙයි. ප්‍රේමය උඹ ඊටට ආවොත් කියලා කියනවලු. ප්‍රේමය ඊටට ආවම උටු වෙනවලු මිනිස්සු ඔක්කොම බලන් ඉන්නවා මේක මාත් වෙන. බලනකොට කපුටෙක්වත් උඹ දිහා බලන්නේ නැහැ. නම ඌට හිතනවලු මුළු ලෝක මිනිසුන් දිහා බලනවා වගේ. රාත්‍රිය දිගයි වාගේ පෙනෙනවලු මොඩය. ඒ රාත්‍රියත් පැය 12යි. ඒක දැනෙන්නේ නැල්ලු. ඒතෝ ප්‍රේමියම් බතලට ඇවිල්ලා. ඒ කවිය එහෙම කියනවා. ලෝකේ තියෙන ඔක්කොම පෑන් ටික ගොඩ ගැව්වත් උඹට ලියන්න පෑන් මදි වාගේ දැනෙනවා. හැබැයි උඹ ලියපු කතාවකුත් නැල්ලු. මොකවත් ලියලා නැහැ. හැබැයි කොච්චර පෑන් තිබුණත් පෑන් මදි වාගේ දැනෙනවලු. ඒතර උට කවි පාළ වෙනවා. ඒ උට වචනයක්වත් උන් ලියලා නැහැ. හැබැයි පෑන් ටික මදි වාගේ දැනෙනවා. බලන්න මේ උම්මත්තක ස්වභාවය. එහෙම එකක් තමයි වෙලා තියෙන ලෝකෙට. මිනිස්සු මුලා වෙලා ඉන්නේ. කෙලෙස් වලට මුලා වෙලා ඉන්නේ. යථාර්ථය දකින්න බෑ. යථාර්ථය පේන්නේ. මේ වගේ භයානක තත්ත්වයක අපි ඉන්නේ. දැම්මගේ උස්ම ගියොත් මං කොහටද යන්නේ? අපායටද, දිව්‍ය ලෝකෙටද, මිනිසත් භවයට, තිරිසන් ලෝකෙටද, පෙරේත ලෝකෙටද? නිකන් හිතුවාම මම අවංකම දන්නවනේ මං පිරිනම් පාලා නැහැ කියලා. පාත් වෙලා නැහැ. දිව්‍ය ලෝක යනවා. දිව්‍ය ලෝක යන මොකක් කරේ නැහැ නේ. අකුසල ලැස්තෝ නිකන් මෙනේ කරලා බැලුවාම අදවතටම දැනෙනව නේද? හොඳ තැනකට යන්නේ නැහැ කියලා. එහෙනම් අපි ඉක්මන් වෙන්න එපා හොඳ දේවල් කරන්න. අර ධාරිතාවට වඩා හොඳ ධාරිතාව වැඩි කරන්න එපායි. දස කුසල් වඩන්න එපායි. නියතමානිකමෙන්, අවංකකමෙන්, යථාර්ථපාතකමෙන් බැබලෙන්න එපායි. මැරෙනකොට මේ එකක්වත් මට පීඩ වෙන්නේ නැහැ. මගේ ಗುಣ විතරයි පීඩ වෙන්නේ. එහෙනම් ಗುಣ අඹාගෙන යන්න එපායි. අර ඩොලර් අඹාගෙන මිනිස්සු යන්නේ යුරෝප් වලට. ಗುಣ අඹාගෙන යන්න එපායි ඉස්සරහට. නැත්තම් පැරදෙනවා. අවසාන මොහොත, අන්තිම මොහොත, ඇස්වල කඳුළු පිරීලා දත් ටිකාගෙන ඉපස ගන්න බෑ. ඇස්ටල් එක ආශ්‍රමේ පුරුදු කරනවා. හ්ම් හ්ම්. පොඩි කාලේ. ඒ සෙට් එකම අරගෙන ගුරුවරයා එක්කගෙන යනවා පාට. හ්ම්. ආශ්‍රමයේ අන්තිම අවුරුද්දේදී එක්කගෙන යන වෙන මොකටත් නෙමෙයි. කවදාකවත් මානකම තපස්කම අත්තරලා හිමාලයෙන් නොයන පිණිසත් කිසිම මොහොතක මේ සපතම්පත් සපයි කියලා මුලා නොවන පිණිසත් කාන්තාවකට, භූමියකට, රත්තරන් මුතුමැණිකින වස්තුවට මේ තුනට කවදාවත් අසු නොවි ඉන්න එක පෙන්වනවා. ඔක්කොම නිදි කරනවා. නිදි කරලා වාන සුදුර විකැලේ. වේටි දෙදි වේටියකින් වාන. වාල සංකල්ප ඇතින ශ්ලෝක කියලා සම්පූර්ණ ආරස්සාව දෙනවා. කිසියම් භූතයට පෙරේතයට ඇතුළට රින් ගන්න බෑ කියලා ගුරුවරයා කියනවා. හැමෝගේ මනසින් අල්ල ගන්න කියලා. ඔක්කොම මනසින් අල්ල ගන්න. අල්ල ගත්තාම පළවෙනි එක්කෙනාගේ මනසින් යාල්ලනවා. අල්ලලා දැන් අපි පිටත් වෙනවා කියලා නැගිටිනකොට ඒම නිකාර දුම් තියෙන සුදු පාට උමාල උමාල වගේ සෙට් එකක් නැගිටිනවා. ඒ ඔක්කොම මේ කට්ටිය තමයි. අරගෙන එක්කෙනාට එක්කෙනා අත්අල්ලාගෙන ගුරුවරයා පළවෙනි එක්කෙනා ගත්ත අරගෙන එළියට එක්කන්. එක්කන් ගිල කියන දැන් අපි ආශ්‍රමයේ අත්තරිනවා. අපි ඉන්දියාව අත්තරිනවා. දැන් අපි පෘථිවිය අත්තරිනවා. දැන් අපි පෘථිවියෙන් පල්ලයට යන්න යන්නේ. හරි ඝනයි, හරි බරයි. ඒක හරි පීඩිතයි. පීඩනය වැඩි, ගුරුත්වය වැඩි ප්‍රදේශයක්. එක්කෙනෙක්වත් අතහරින්න එපා. තදින් අල්ල ගන්න. අපි දැන් යනවා. අන්තිම එක්කෙනා නිතරම තමන්ගේ ඉස්රායින කෙනා දියා 100න් ඉන්න ඕනේ. එයා ඊළඟ එක්කෙනා පිළිබඳ 100න් ඉන්න ඕනේ. කොහොමෝම ඉන්න. මගේ ළඟ ඉන්න එක්කෙනා ගුරුවරයා පිළිබඳ 100න් ඉන්න ඕනේ කියලා අරගෙන යනවා. ඉස්සෙල්ලාම එක්කගෙන දැන් පොළවේ තියෙන ලස්සන තැන් වලට එක්කගෙන යනවා. දියාලි ලස්සනයි. අත්තරෙනවද කියලා බලනවා. හා හා. එක්කෙනෙක්වත් අත්තරින්නේ නැහැ. ලස්සන වනාන්තරකින් බස්නවා. මෝහයෙන් එන්න උන්ට පේන්නේ අපිව. මෝහා ළඟට ගිහිල්ලා බලනවා. ඌගේ අස් ළඟට බලනවා. ඌගේ ඇහෙන් අපිව පේනවා. ඒත් මෝහා කොහොම කරනවා? ඌට පේන්නේ අපිව. ඒ තැන් වල ඔක්කොම එක්කගෙන යනවා. එක්කගෙන ගිහිල්ලා ඒම පල්ලයට යනවා. යන්න යන්න පීඩනේ වැඩි වෙනවා. ටික ටික වැඩි වෙනවා. ඊට පස්සේ වේගය වැඩි කරනවා. විදුලියට වඩා වේගය. ප්‍රෙෂර් එක දැනෙනවද? දැනෙනවා. ඒක දැනෙනවා. අරගෙන ගිහිල්ලා ඒ තරලේ ළඟනකොට රතුම රතු පාටයි තරලේ. ඒ තරල ළඟ වෙනවා. ළඟ වෙලා දැන් පෘථිවියට ළඟ වෙලා ළඟ වෙලා ළඟ වෙලා ඒ ළඟට යනකොට ඊට පස්සේ බෝලයක් වගේ පේන්නේ නැහනේ. ඒ වගේ ඒකත් අර වෙනම තරලයක් වගේ බෝලයක් වගේ පනට ළඟට යන්න නෑ එම නෑ. ගිහිල්ලා ගිහිල්ලා බලනකොට විශාල භූමියක්. දැස්සම සම්පූර්ණ නිකන් අර ඩෙසර්ට් එකක් වගේ. ගස් මොකවත්ම නෑ නිකන් අමුතුම පරිසරයක්. ඒක දැක්කම බය හිතෙනවා. නටමුන් වගේ තියෙන. ඒකට ගිහිල්ලා බලනවා. දැස්සම එතන ඉන්නවා. මොකද ප්‍රශ්නේ කියලා අහනකොට ගුරුවරයා උත්තර දෙනවා. අපේ දරුවෝ තපස්කමින් ඉහළට යන්න ඕනේ. ඒ කට්ටිය මේ ලෝකයේ කිසිය මුලාවල් මායාවල් වලට අවු නොවන පිණිස. ඥාන පිළිබඳව දෘෂ්ටි ඇති නොවන පිණිස, ඉඩම් පිළිබඳව ආසාවල් ඇති නොවන පිණිස, මේ ලෝකේ වස්තුවයි කියලා ඉතාලේ ඉන්න යකඩ වලටයි කොළ කෑලි වලටයි අවු නොවන පිණිස මේ කට්ටියට අපාය පෙන්වන්න ඕනේ. යම රජුලඟ අවසර තියනවාද? ඊයේ සතිය ඇවිල්ලා අවසරය ගත්තා කියලා. තග්ගල මෙනේ කළා. ඔව් අවසරය ලැබිලා තියෙනේ. එහෙනම් යන්න පුළුවන් කියලා. සක්කගෙන. මම කියලා පෙන්වන්න. වතුර ටිකක් දුන්නා බොණ්ඩ. මේ ලෝකේ කිසිම කෙනෙකුට ඒ වතුර බොන්න බෑ. පැන් ටිකක් පිළිගන්න කියනකොට පැන් වාජන කරන පැන් නටනවා. සෙල්සියම් 300ක් විතර රත් වෙලා. ඇයි ඒ රත්නෙට එහෙම තමයි තියෙන්නේ. ඒක තමයි අඳුම සීතල වතුර. ඒකට අත තිබ්බොත් මේ මනසේ එතරම් ලෝදිය වාගේ. එතරම් උතුරන වතුර. ඒ කෝප්පෙර ගත්තම කෝප්පෙත් උතුරන වතුර. කොහොමද ඒ පරිසරය? ඒ වැරදි කරපු ගොඩාක් වැරදි වලට පෙන්නනවා. මෙන්න දඬුවම්. මෙන්න මිනිසුන්ට වෙලා තියෙන දේවල්. එක මනසේක බිම බුදි කරලා එන ගාලා තින්නක් වලට ගල් රෝලක් යන උඩ යනකොට මොකවත්ම නැහැ. ආයි කය හැදෙනවා පිම්බෙනවා. ආයි ගල් රෝලක් ගන්න සමතලක්. මේ වගේම ලොකු එකක් එක මනෝමය එකක් කියලා කියන්න බෑ. දරම් බරම් ගරම් ගරම් ගාලා අර ඇඹරෙන සද්ද ඔක්කොම ඇහෙනවා. කන් වලට ඇහෙනවා අපට. ඔක්කොම පොඩි වෙන අටකටු පොණ තරස් බරස් ගාලා අටකටු කැඩෙන සද්ද ඔක්කොම ඇහෙනවා. ඒ ඔක්කොම නිකන් ලයිව් වගේ තියෙන්නේ. අපිටත් නිකන් මොකද්ද වුණා නිකන් කරකල ඇතරියා වගේ හිතා ගන්න බෑ මොකද්ද මේ ලෝකය කියලා. අපි නිකන් අන්ධ මන්ද වෙලා ගොළු වෙලා වගේ අපිට කටුවුත් නේව දැක්කා. දෙන්නේ කිනා කොකු වගේ මෙහෙම මෙහෙම තියෙන අතරක් තියෙන කොකු. නිකන් මෙච්චරක් විතර උල්. මෙහෙම කටර දාලා දිවත් එක්ක මව් වෙලා. පරස් ගාලා ඕම හැදලා තියෙන. තව එකක ඊළඟ අතර දාලා ඕම හැදලා. තව එකේ රතුම රතු පාටයි ලෝදිය කටට වක් කරනවා. වක්කන ඕම ඕම තියලා ඕම ඇදලා තියෙන වක්කනෝ යටින් එනවා කඩාගෙන ශරීර ඉල් කරගෙන යටින් යනවා ලෝදි වක්කන. මොකද කිව්වම මේ අනුන්ගේ දේවල් කාලා තිනවා. අනුන්ගේ දේවල් කර රවට්ටගෙන කැම කන්නේ මිනිස්සු. අනුන්ගේ දේවල් කාලා ඒ දඬුවන් ටික දැකලා උඩට ඇවිල්ලා බලනකොට ඒ ආශ්‍රමයේ ශාලාවේ තම බුදි කරේ. මේම කකුලෙන් ගැව්වාම වතුර විසිකෙනවා. ඒ දරුවන්ගේ ඇඟෙන් ආපු දාඩිය පයිට අප දාඩිය ඔක්කොම ගිහිල්ලා වතුර අගර නිකන් කැසිකිලි කරාම. ඔව්. මේ වගේ කෝපෝලෙන් 8ක් 10ක් විතර වතුර. හැම තැනම ගිහිල්ලා වතුර ඔක්කොම ඇවිල්ලා එකතුල මම කකුලෙන් ගැව්වාම වතුර බින්දු 8 විසිකෙනවා. කොහමද එනම් ඒ කම්පැනි? දවස් 3ක් ගියා ඒ කට්ටිය දානශාලාවට කියලා කෑම කන්න. කන්නේ නැහැ. කන්න බෑ බඩගිනි හැදෙන්නේ. එක එකන වාඩිලා එක එක දිශාවේ කල්පනා කරනවා. අදටත් ඒ කට්ටිය සිවුරු හරියේ නැහැ. ගුණධර්ම හැරෙන්න වෙන මොකවත් කරන්නේ. කවුරු මොනවා කරත් කවුරු මොනවාගේ පීණක්ද ඉම ඉවසගෙන ඉන්නවා. හේතුව එයාට ගාලා චණ්ඩියා වෙලා අපායට යන්න බෑ. අම්මා තාත්තා මොනම දුක් දුන්නත් ඉවසගෙන ඉන්නවා. තාත්තා මරලා අපායට යන්න බෑ. අරක දැක්කනේ. අපායේ වැඩ කරන දිසාවෙවත් ඉන්නේ. හැමදේම ඉවස ගන්නවා. හැමදේම දරා ගන්නවා. ලෝකේ කිසිම මොහොතක ඒ වගේ තත්ත්වයක් උදා කරගන්නේ නැහැ ඒගොල්ලෝ. අපායට ගිය මිනිස්සු මොනතරම් කම්පා වෙනවද? අපේ පවුලේ කට්ටිය කවුරුත් මේක දන්නේ නැහනේ. මේ මේකක් අපිට වෙනවයි කියලා මරුණාම. එහෙනම් මේ කට්ටියටවත් ගිහිල්ලා කියන්නකෝ කියලා මොනතරම් වැඳලා හිල්ලනවද යමරජුරුවන්ගේ. ගිහිල්ලා මේ කට්ටියට කියන්න මේ කට්ටිය මේවා දැනගත්තොත් ස්වාමිනී මේවා කරන්නේ නැහැ කවදාවත් අනුකම්පා කරන. ඒවා කියන්න ඕනතරම් ඉන්නවා. කට කියලා කිව්වම අරක වැයෙනවා. ඒවා කියන්න ඕනතරම් ඉන්නවා ආර්යවරු. මේන් කට්ටියන් ඕන්නේ නැහැ. ඒවා කියන්න ඉන්නවා. පිළිගත්තොත් ගොඩ. නැත්තම් ඒකට අවශ්‍ය ටික මේන් කරනවා. ඒවා කියන්න තමයිලු ඒ සංගයා ඉන්නේ. ආ. තපස්වරින් ඒවා කියන්න. ආන් නැත්තම් ඒකට කරන්න දෙයක් නෑ. කිසිම දෙයක් තේරෙන්නේ නැතුව අපි කරන මුරණ්ඩුකම්, ඉතුවාකාරකම්, මාන්නේ මේවා වල බරපතලකම අපිට තේරෙන්නේ. අපි ඉතාලින් ඉන්න අය ඔක්කොම අපේ දක්ෂකම් කියලා. ඔක්කොම දුර්වලකම් ආඳුරු. ඔක්කොම මහා දුර්වලකම් අපේ. ඒවා කවදාරි දවසක අපිට තේරෙනවා ප්‍රමාද වැඩි. අදාගන්න කාලයක් නෑ. සියලුම අයට වැඳගෙන නියතමානී වෙලා අවංක වෙලා කීකරු වෙලා යථාර්ථවත් වෙලා ලෝකේ මොනම දේ මට වුණත් කමක් නැහැ. මගෙන් අපමල් රේණුකින්වත් කාටවත් හිංසාවක් පීඩාවක් කරන්නේ නැහැ කියන උත්තමයා මේ ලෝකේ මොනතරම් පූජනීයද? යාගේ සිරිපතුල මොනතරම් ශ්‍රේෂ්ඨද මේ මාපොළොවේ පයිතියන්න? මේ බුම මාතාව බුම්මාට දෙවිය මොනතරම් සතුටු වෙනවද? ඒ වගේ උත්තමයේ මේ පොළොවේ ජීවත් වෙනවනම් ඒවා අපේ ගුණධර්ම විය යුතුයි. සංසාරේ අනන්ත අප්‍රමාණ අපට වැරදුනා. මේ භවයේ වැරදෙන්න බෑ හඳුරු. මට විශ්වාසයක් තියෙන අනාගතයේ ආර්යවරු පාල වෙලා යම රජුගෙන් අවසර අරගෙන අපායේ ප්‍රොජෙක්ෂන් කරයි කියලා. 2050ට කලින් එක මොහොතක් හරි අපායේ ලයිව් මේ කට්ටියට පෙන්වන්නයි කියලා. සී නැතුව වැටෙන කට්ටිය මැරිලා වැටෙන කට්ටිය කී දෙනෙක්ද කියලා එදාට ගණන් හදාගන්න. මැරිලා වැටෙන්නේ. වැටෙනකොට පණ ගිහිල්ලා. වැටෙන්න තප්පර තුනක් කරන ඒ තප්පර තුනට එකමාරකනවල පණ ගිහිල්ලා වැටෙන්නේ මැරිලා මැරෙනවා පණ යනවා ඒක දරා ගන්න බෑ ඒ රස්නේ පෙට් දැනෙනවා ඇඟට වදිනවා ඇඟට පපුවට ඒ රස්නේ ඒ කෑ ගන්න කට්ටියගේ අවතාර වගේ තිබුණාට අපි හඳුරනවා මේ අපේ කිරියත්තා කියලා මේ මගේ පුතා කියලා මේ මගේ අම්මා කියලා අපි හඳුරනවා ඒ හදවතට දැනෙනවා මේ අපේ එක්කෙනෙක් කියලා දැන් පුතා කියලා කරුවලෙන් වඩා ගත්ත තාත්තා දන්නද මේ පොඩි එකා මේ ලොකු එකා කියලා හඳුරන ඒ වගේ අපිට දැනෙනවා මේ අපේ එක්කෙනෙක් කියලා අපේ ළඟ ඉත පහඳුරෝ මේක ලොකු හඳුරෝ නේද කියලා අපිට දැනෙනවා කෑ ගන්නවා ලස්සක නම් අපි ආන්නේ මාන වෙන්නේ ලස්සක නම් ඉස බාන්නේ නැහැ ඉස මනිනවා දැඟුලක් නැහැ මාන කරන්න දැඟුලයි මෙයා ගන්න ඉස බාන්න දැඟුලක් නැහැ දැඟුලක් නැහැ ඇයි දැඟුලට වැඩි නම් විතරයි ඉස බාන්නේ ඇයි ඉස බාන්න බෑ එතන ඉන්නවා ඉස බාන්න බෑ දැඟුලට අඩු ඔක්කොම මාන කරනවා පස්සේ කියන ඉමින්සරේ බා ගන්න කියලා වැඩිපුර කොණ්ඩේ තියෙන කට්ටිය විතරයි මාන බාන්නේ නැත්තම් බාන්නේ නැහැ බාන්න බෑ එච්චර රේසර් නැහැ දැලිපි මුවත් තියන්න එපා දෙන්න තුන දෙනෙක්ට සරයක් මුවත් තියන්න වෙලාවක් නැහැ ඒක යමරාජ්‍යරුව කැමැත්තෙන් තමයි අවසරය දෙන්නේ පෙන්වන්නේ කියලා මේ බුද්ධ ශාසනය අවසාන ෂොට් එක ඒ නිවන් දකින්න පිළිනුවම් පාන්න රාත් වෙන්න මාර්ගඵල වලට පත් වෙන ඉන්න අවසාන සෙට් එක ඒ කටිටි අවස්ථාව දෙන්න ඕනේ ඒ නිසායි අවසරය දෙන එක පෙන්වන්නේ අවකාශයේ ගස්කොළ මොකක්ද නැන්නේ? ඒක තමයි ප්‍රොජෙක්ෂනේ ගන්න ලොකුවට ගන්න. මේෙන් ගන්න බෑ බිල්ඩින් වලට වැයෙනවා. ඒක නිකන් ලයිව් පෙන්වන්න එපා. එච්චර ලොකු ප්‍රදේශයක් පොළවේ නැහැ. ඒක විශාල පිරිසකට පෙන්වන්න ඕන නිකන් ලයිව් පෙන්වන්න ඕන. අතම්ම ගානක දුර ඉඳලත් බලන්න පුළුවන් මෙන්න. දැන් මෙහෙදලා ගලුවත් එහෙම පේනවා වගේ. පේන විදිහ තමයි. ඒ ප්‍රොජෙක්ෂන් එක මේ රිෆ්ලෙක්ට් කරනවා. රිෆ්ලෙක්ට් කරනකොට ඒ රිෆ්ලෙක්ෂන් එක හැමතැනටම වදිනවා. ඉරිදියක් නම ගන්න. ඉරිදියක්. ඒක ලොකු ඉරිදියක්. ඒක එක්කෙනෙක්ගේ ඉරිදියක් නෙමෙයි කීප දෙනෙක්ගේ ඉරිදියකින් තමයි ඒක පෙන්වන්නේ. කරන්නේ. ඒ දවසෙන් පස්සේ පව්වෙනි ද බුද්ධ ශාසනය බබලෙනවා. මිනිස්සු ඇස්වල කඳුළු පුරවගෙන අඬාගෙන පන්සිල් ගන්න උදේට නැකිట్లా. ඒක දැක්කට පස්සේ මේ මිනිසුන්ට මේ ලෝකෙ මොකවත් ඕනේ නැහැ. ඥාන කෙනෙක් එළුවෙන් ගියත් ඇඟීමක් ඇති වෙන්නේ නැහැ. ඒ මදාසක් එන්නේ නැහැ මිනිසුන්ට. සාදු කියලා බලාගෙන ඉන්නවා. කිසිම ඇඟීමක් එන්නේ නැහැ. ඇයි ඊට වඩා භයානකයි මේ ලෝකේ පැවත්ම කියලා හිතනවා. අද නිකන්ගෙන කියා පිටිපස්සෙන් යන්න හිතනවානේ. එහෙම අදහස් පාළ වෙන්නේ නැහැ. දීබද්දේ කොහා ගන්න නැහැ. මිනිස්සු බොරු කියන්නේ නැහැ. ගුටිකන්දරි ඇත්ත කියනවා. එහේ ඊට වඩා භයානකයි අරක. ඉන්සා කරන්නේ නැහැ, පීඩා කරන්නේ නැහැ. අතුරාගේ කකුල් දෙක හිඹිනවා. මට සමාවත් දෙන්න. ඔයාට මෙච්චර දේවල් කළා මට සමාවත් දෙන්න. ඔයා කල්පනා මොකද කියලා. ඔජ්ජත්න එක දැකලා ඉන්නේ. අතුර සමාව දෙනකම් වැඳගෙන අඬාගෙන ඉන්නවා දොරකඩ සමාවක් ගන්නකම්. ඒ තරම් බගයපත් වෙනා නියතමානී වෙනවා. ඒගොල්ලෝ දන්නවා මේ එකක්වත් හරියන්නේ නැහැ මේ ඔක්කොම අපි පැවැත්වට මේ ගෙනියන්නේ. මේ ලෝකේ හැමතැනම බොරුවක් මේ කරලා තියෙන්නේ. පලිය අරගෙන ජයගත්ත කෙනෙක් නැහැ. ඉන්සා පීඩා කරලා ජයගත්ත කෙනෙක් නැහැ. ඒ නිසා නියතමානීකමෙන් කොච්චර උපරිම යන්න පුළුවන්ද? එච්චර උපරිම යනවා. එච්චර උපරිම. සතියක් හරි දොරකඩ ඉඳලා සමාවක් අරගෙන අරකේ ඉලව් කරගන්නවා. ඇයි ඒක නිසා ඉපදෙනවනේ නැත්තම්? ඉපදෙන අවස්ථාව නැති කරගන්න මිනිස් එච්චර දක්ෂ වෙනවා. මේ කාලේ හරි භයානකයි. කල්ැතුව මේ අඩුපාඩු හදා ගන්න ඕනේ. විතරම උත්තරීතර මිනිස්සුත් භාවයක් ලැබිලා තියෙන මිනිසුන්ට ඉන්සා කරන්න පීඩා කරන්න නෙමෙයි. මාන්‍ය නඩත්තු කරන්න නෙමෙයි. හිතුවක්කාර විදියට ජීවත් වෙන්න නෙමෙයි. අපට ඕන දේ කරන්න නෙමෙයි. අපේ මිනිස්සුත් භාවයට පිරිණිවන් පාන්න අවශ්‍ය දේ කරන්න. කට තිබුණු පළියට අපි කතා කරන්න අවශ්‍ය නැහැ. නිවීමට අවශ්‍ය දේ කතා කරන්න ඕනේ. අපේ ජීවිතයත් අපිට ඕන විදිහට ජීවත් වෙලා අපායට ගිය. මට ඇවිල්ලා බේරන්න බෑ. මං ඇවිල්ලා මොනවද කරන්නේ? මොකවත් කරන්න බෑ. මම ආවම ආව අඳුර ගන්නවා. මේ අපේ ගුරුවරයා ඇවිල්ලා ඉන්නේ කියලා. මොකවත් කරන්න බෑ. මට පීඩ වෙන්න බෑ. දුකයි. බලාගෙන ඉන්නවා මම. කරන්න දෙයක් නෑ. අසරණයි. එහෙම මගේ ශ්‍රාවකයෙක් එහෙම නැත්නම් අපේ බණ අහපු කෙනෙක් අපාට කියලා දුක් වෙනිනකොට බැරි වෙලාවත් මං ඇස්ට්‍රල් වලින් ආවොත් මං එකම එක ගාතාවයි කියන්නේ අත්තායි අත්තනෝ නැති කුතෝ පුත්තෝ කුතෝ දනං මේ ලෝකේ තමන්ට තමන්වත් පීඩ නැතිකොට දරුවෙක් අම්මේ තාත්තේ සම්පතක් වස්තුවක් මොකවත් නැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා තිනා ඇයි එහෙනම් තමන්ට තමන් පීඩ උන්නේ නැත්තේ එහෙනම් මේ ලෝකේ පීඩ වෙන්න වෙන කවුරුත් නැහැ ඉන්න මම පීඩ වෙන්නෙත් නැහැ දුකයි මං හිතාදාගෙන යනවා මම ඇස්ට්‍රල්ට ලොකු වෙලක් ගියා ඒ යනකොටත් මම දැක්කා මගේ ඥාතියෝ කොච්චර දුක් විඳිනවද කියලා ආක බලන්න යනවා කරන්න දෙයක් නැහැ අඳුරන කට්ටිය දන්න කට්ටිය මොන තරම් ඉන්නවද? ගිනිවල කෑ ගන්නවා. ඒ හඳ ඇනකොට මම දන්නවා මේ ආවලා කියලා. පිට වෙන්න බෑ අඳුරු. එහෙම අවසරයක් නැහැ. එකේ කෑ ගන්නවා. මට මොකවත් එපා. වතුර බින්දුවක් ඇඟිල්ලට දාලා මගේ දිවට දාන්න කියලා කිව්වා. වතුර බින්දු දාන්න වෙන්නේ තර ලෝදිය තමයි. සෙල්සියස් 300 ට උතුරු නොගොජ ගොජ ගල කෝප්පෙන් ගත්තම කෝප්පෙත් නටනවා වතුර. ඒක වතුර වෙන්නේ කොහමද? ඒ වතුර දැම්මත් කමන්නේ නැහැ කියලා කියනවා. ඇයි ඊට වඩා අමාරුවෙන් ඉන්නේ අරකේ? කොච්චර භයානක තත්ත්වයක්ද කියලා. මේව එකක්වත් දන්නේ නැනේ මේ අනාචාරය ඇසිරෙන මිනිස්සු. සත්තු දඩයන් කරන මිනිස්සු, ඉන්සා පීඩා කරන මිනිස්සු, බොරු කියන මිනිස්සු. මේ මොකවත් දන්නේ නැහැ. මට විවේක සුවයෙන් වනගත වෙලා ඉඳ හිටෙන්නේ නැත්තේ මේ භයානක තත්ත්වෙ මේ මිනිස්සු දන්න නැත්තේ මුලා වෙලා ඉන්නේ. ඇයි අපි පීඩ වෙන්නේ නැත්තේ? අවසාන උස්ම යනකම් මේ මිනිස්සුන්ට පීඩ වෙන්න ඕනේ. මේ මිනිස්සුන්ට අපි උදව් කරන්න ඕනේ. අපිට බැන්නට ගැව්වට මොනවා කිරුවත් කමන්නේ. වාදම්මද පාත්‍රේ සන්තෝෂයෙන් වළඳනවා. කමක් නැහැ. ඒ වාබීලා ඒ පොඩ පොඩ පොඩ අපේ පාණේ යනකොටත් මේ මිනිස්සුන්ට ඇත්ත කියන්න ඕනේ. මෙහෙම කරන්න එපා. මේ දේවල් තියෙනවා ලෝකේ. මේක ඇත්ත. ඕගොල්ලෝ දන්නේ නැහැ. ඕගොල්ලෝ දකින්නේ මේ පේන ටික විතරයි. නොපෙනෙන කොච්චර තියෙනවද? මේ මොහොතේ කියලා අපවත් වෙන්න හිතෙනවා. භයානක තත්ත්වයක අපි මේ ඉන්නේ. අප්‍රමාදව අමත පදං. පමාදව මච්චිනෝ පදං. අප්‍රමාදීව අපි වැඩ කරන්න ඕනේ. අපේ නිවනද මේ අම මොහොතම භයානකයි. අපේ අම අකුසලයක් නෝ. අපට ගිනිවිලේ සෙල්සියස් වැඩි කරනවා කියලා අපි හිතන්න ඕනේ. ඒ ගිනිවිලේ උෂ්ණත්වය පොඩ පොඩ අපි මේ වැඩි කරනවා. අපේ අම වැරදි වලටම අපාය අපට ඉඩ ලොකු වෙනවා. දඬුවම් වැඩි වෙනවා. ආයුෂ වැඩි වෙනවා. ඇයි අපි දන දන අපට අපට යුක්තක් මේ කරන්නේ? ඇයි අපි එච්චර දුර්වල වෙන්නේ? ඒ තරම් අපි මෝඩ වෙන්න බෑ. බුද්ධ ශාසනය පැවිද්දෙක් වෙලා. බුද්ධ ශාසනය උපාසකෙක් වෙලා. අපිට වඩා දක්ෂ විය යුතුයි. ඔබ වහන්සේලාට ඒ කම්පණය දකින්න බෑ. ඒක ගිහිල්ලා පෙන්නලා උඩට ගෙනකොට සමහරට කය අපවත් වෙලා. කම්පණය දරන්න බෑ. ඒ වයිතනකොට මට නිින්ද යන්නේ. ඒ වගතුක හිතනකොට මොන හැඟීමක්ද අපි හඳුර මේ ලෝකෙ හින්දවත් හිතෙන්නේ. ඒ තරම් බයයි. මෙච්චර භයානක තැනක ධම්මතනම ලෝභ දේශ මොහ. ගෑනු හඳින්නෙම රාගය විසෙන විදියට. මිනිස්සු කඩවල් හරින්නෙම ලෝභය දෙන විදියට. බලන්නකො ෂෝරූම් ඔක්කොම අදලා තිනටි ඩෙකරේට් කරලා අරේ බඩු එල්ලලා ඩමි වලට හන්දලා කරලා ලෝභය දෙන විදියට මිනිස්සු ඔක්කොම හදන්නේ. කිසිම වීදියක් නැහනේ. ලෝභය නිවෙන විදියට, ලෝභය අවිස්සෙන විදියට අදලා තියෙන්නේ. කිසිම ගෑණියෙක් අඳින්නේ නැහනේ රාගය නිවෙන විදියට. ඔයෙන් අර බොරියක් පෙන්නනවා, තට්ටම පේන්න පෙන්නනවා, මොනවාරි ඊරට අඳිනවා. රාගය විශ්සන විදියට නෙමෙයි දඳින්නේ. මිනිස්සු ලෝකේ ඔරබරු වංචාවෙන් ජීවත් වෙනවා. දේශය නෙමෙයිද මේ අවුස්සන්නේ? හැම මනුස්සයම අපි දේශය අවුස්සනවා. වීදියකට බයින්න බෑ, ලෝභය අවුස්සනවා. ගෑණියෙක් පැත්තට හැරෙන්න බෑ, රාගය අවුස්සනවා. යන්න අපි අසරණකම අපට තේරෙන්නේ නැහැ නේද මේ වෙලාව? මොනතරම් භයානක අසරණ තත්ත්වයක්ද අපට? ඇඟෙන්න තැනක් නැහනේ. ඉන්න තැනක් නැහනේ. ජීවත් වෙන්න තැනක් නැහනේ. හැමතැනම ගානවනේ ලෝභ දේශ මොහොලි. අන්ත අසරණ වෙලා ඉන්නේ. අපේ අසරණකම අපට තේරෙන්නේ නැහැ. ඉවරදි කාලේ පැමිණියා. අපි අමෝම සසරට ආයිබවන් කියලා නිදාස් වෙන කාලේ පැමිණියා. පිරිනිවන් පාන්න වැඩ කරන්නේ. කෙලෙසොලි නිදාස් වෙන්නේ. යමදේම ඇත්ත. ගෞතම බුදුහාමුදුරුව බුදු වූසේක. සර්වඥතා ඥානයේ ලෝකෙට ධර්මයේ දෙසූසේක. පළවෙනි සූත්‍රයේ දම්සක් පැවතුණු සූත්‍රයේ වූසේක. ඒක කොච්චර ඇත්තද? ඒ වගේම මේ අපාය කතාවත් ඇත්ත. ඉර වෙනස් වෙන්න පුළුවන්. අඳ වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ කතාව වෙනස් වෙන්නේ නැහැ. කවදාරි ඔබ වහන්සේලා ඒක දකි. ඒක අදවතින් පිළිගනි. මම දැන් පිළි අරගෙන ඉන්නවා වාගේ. මොනම දේ දැක්කත් මට ඒ බය දැනෙනවා වාගේ. සසර බියකරුකම නිතර තී වෙනවා වාගේ ඔබ වහන්සේලාටත් ඒක දැනේ. එදාට පැවත්මක් නැහැ ඔබ වහන්සේලාට. නොපැවත්ම රජ කරනවා ඔබ වහන්සේලා. අද මේ දේවල් මේමයි මේමයි කියලා රසට කන්න කැමති වෙනවා. මොන රසද හඳුන්නේ අර ගිනිවිලේ ඉන්න මිනිස්යා දිහා දැක්කම මැටි හරි කාලා මේක වඩන් දෙතෙනවා. උළුවස්ස ගලවලා 3-4 ලීය කාලක් වඩන් දෙතෙනවා. මොන ලුණු හැඹුල්ද? ඒ තරම් භයානක තත්ත්වයක මේ ඉන්නේ. ඒ අපායේ දුක පෙන්නලා මිනිසෙකුට ඇල්ලලා කොහමද දවල්ට දාන්න හාමුදුර මොකවත් එපා පාපිස්ස දවස් තුනකට කෑලි තුනට කපලා කාලා මම මේක වඩන්නම් කියයි. පාපිස්ස කාලා වඩනවා. ඇයි? ලුණු ඇඹුල් පිස්සම මොනවාද? කිසිම දෙයක් ඕනේ නැහැ. එයාට ඕනේ දවස් 3කට ප්‍රාණේ යන්නේ නැතුව තිබුණත් ඇති මේක වඩා ගන්න. දවස් 3ේ වඩන අය. එච්චර භයානකයි තත්ත්වය. ඒතරම් බියසරුක්ව කරු සසරක මේ ඉන්නේ අපි. මේ මොහොත ගැන කියන්න බෑ වඳුර. ඒක සිංහල නෙමෙයි කිසිම වචනයකින් කියන්න බෑ මේ කම්පාව. මේ නැචරල් එක මං කිව්වට ඒක එන්නේ නැහැ ඒ ස්වභාවය. ඒක දකින්න මොනේ දැක්ක කෙනෙකුට අපේ ආඳුන්නේ ඇස් දෙකේ කණිනිකාව එකතන කැරකෙනවා දැකලා නැහැ නේද? එහෙම එකක් වෙන්නේ. කකුල තිබ්බට තිය වෙන්නේ නැහැ. වළංගු නැහැ කකුල. ඒ තරම් කම්පනයක්, ඒ තරම් භයානක කමක්. දඬුවම් ඕනේ නැහැ. යමපල්ලෙදී දැක්කාම ඇති. කකුල නිකන් ඔකම නිකන් මේ වළංගු නැහැ වාගේ. ඒ තරම් අමනසිය කිසිම කම්පාවක් නැහැ. අනුකම්පාවල් මොකවත්ම නැහැ. මරලා පොඩි කරලා පාගලා දාන්න. එතනට යන්න අපි මොනතරම් වෙරදරනවද බලන්න. ඒ වගේ දුක් විඳින්න මොනතරම් කැමැත්තෙන් අපි කර්ම සකස් කරනවද බලන්න. දුනු අපි වගේ මෝඩයෝ මේ ලෝකේ නැහැ. අර සමහර ආන්දරගොල්ල ගොන්නු මෝඩයෝ කියලා කියනවා. සමහරවල් බලනකොට මේ ප්‍රකාශන වල වරදකුත් නැහැ කියලා මට හිතෙනවා. අපි වගේ මෝඩයෝ නැහැ. අපායට යන්න මෙච්චර වෙරදරනවා, පාරමී පුරනවා. ඇයි අපි ඒක නිදාසෙන්ද පාරමී පුරන්නේ නැත්තේ? යමපල්ල දකින්න එච්චර ආසද අපි? තෙල් තාච්චිය දාලා බදිනවා. අපි ආන්දන අපි පකඩද? අපි මඤ්ඤොක්කද? අපි කරලද? අපි දාලා බදින්න මේ මිනිස්සු දාලා බදින්නේ. තෙල් තාච්චර ලොකු ලොකු සිදුරු වාගේ තිනවා. ඒක උඩට තෙල් යනවා. උඩට දානවා. සෙල්සියස් 500කට ඉත රත් වෙලා අරක. හඟුරු වල හැඹරිලා යනවා. අර කර්ණයකින් මේ හැන්දෙන් උඩට ගන්නකොට තෙල් ටික බේරෙනම කය ඇදෙනවා. ආයි දානකොට ටස් ගාලා යනවා. ආයි බදිනවා. බදින හංගුරු වෙලා යනවා. ආයි අරකින් උස්සනකොට තෙල් ටික බේරෙනවා. ආයි කය ඇදෙනවා. නිකන් හිතලා බලන්නකෝ මේ වේදනාව මොන වගේද. හේම දුකක් විඳින්න මොකටද අපි කර්ම සකස් කරගන්නේ? ඇයි කාගෙන්වත් අපි මොකද්ද? ඇයි මොකටද කර්මක එකතු කරගන්නේ? අනුන්ගේ පව් ගෙවන්න. මේ වන්දට තේරුම් අරගෙන ඇදෙන්න. වහන්සේලා කවුරු හරි අපායකින් එහෙම දුකක් විඳිනවා නම් ඇත්තටම ඊට වඩා දුකක් මම විඳිනවා. ඇයි මේ ශ්‍රාවකයාමට නිදාස් කරගන්න බැරි වුනේ? ඇයි මේ උත්තමයා මේ වගේ තැනකට යන්න මම මග ඇරියේ? නොසලකිලිමත් හිටියේ. මගේ වරදක් ඒක. මටත් එක්ක තමයි මේ වේදනාව වෙන්නේ. උන්වහන්සේ ගිහිල්ලා විඳවනවා. මම මෙතන ඉඳලා සාමාන්‍ය ජීවිතය තුළ මේ ලුණු ඇඹුල් කකා මම විඳවනවා. ඒ වගේ තත්ත්වයක් උදා කරගන්න එපා. එක්කෙනාට එක්කෙනා සමාව දෙන්න. අපායේ දුක ඊට වඩා දරුණුයි. සමාව දෙන එක වරදක් නෙමෙයි. බාලයෙකුට වඳින්න එක අමාරුවක් නෑ අපට. යකදාවෙන් ගුටි කන එකයි අමාරුයි. අනුන්ගේ දුර්වලකම් දරාගෙන ඉන්න එක අමාරුවක් නෙමෙයි. ගිනිවිලේ තැම්බෙන එකයි අමාරුයි. ඊට වඩා ගුණයාපත් විය යුතුයි, ශ්‍රේෂ්ඨ විය යුතුයි. අද මේ කතා කරපු ටික මං හිතන්නේ ඔබ වහන්සේලාගේ ජීවිතය ගොඩක් වෙනස් කරයි කියලා. දිනු වෙන්න මම පොරොන්දු වෙන ඔබ වහන්සේලා එක්කන් යන බවට. මම සාමාන්‍ය පොරොන්දුක් දෙන්නේ නැහැ. මම පොරොන්දු වෙනවා. අනාගාමී ඵලයටපත් වෙන්න එදාට අපි යමු. මම එක්කන් ගිහලා පෙන්නන්නම් එදාට ඔබ වහන්සේලා. අනේ මේ කියපුවා පොඩ්ඩනේ කිව්වේ, හාමුදුර බොරුනේ කිව්වේ අපට. මේවා සරල කරලානේ කිව්වේ. ඇයි මේ විදිහට හඩුවෙන් කිව්වේ? ඇයි අංගල කිව්වේ? මේක ඇත්ත කතාව හරියට කිව්වේ නැහනේ. එදාට එහෙම තේරේ ඒක විතරක් භයානකයි. තිබන බයනගේ පරිසරය දැක්කාම තී නැති වෙනවා. ඒ වගේ පරිසරයකට යන්නවත් හිතෙන්නේ නැහැ. එතනට යන්නොලු මේ අපි පාරමී පුරන්නේ. අනාචාරය ඇසිරෙන්නේ, අරක්කු බොන්නේ, සප්පෙන්සා කරන්නේ, තාඩන පීඩන කරන්නේ, මාන්නේ හිතුවක්කාරකම් වැඩ කරන්නේ. මේ ඔක්කොම කරන්නේ එතනට යන්නොලු. යඩුපාඩු ඔක්කොම අදාගමොත් මේ භවයේ උදුන් සර්ග ගිහිල්ල නියතමානි වෙලා යථාත් පාත් වෙලා ඕනම කෙනෙක්ෙන් බැනුම් ආලා ගුටි කාලා අන්ත අසරණ වෙලා කොහමර අපි අපේ රාත්බෝධිය සාක්ෂාත් කරන්න ඕනේ. සාක්ෂාත් කරන්නේ මොග්ගලන මහරහතන් වහන්සේට අඟ නිල් වෙන්න ගුටි කන්න පුළුවන් නම් මටත් ගුටි කන්න පුළුවන්. නොකරපු මිනිමරුමක් කළාය කියලා මුළු ගමේම මිනිස්සු සවස් නුවර බැන්නා. ජේතවනාන වටේ බැන්නා. මල්ලාසනියට ගණිකාවගේ මිනිය තිබුණා කියලා. නොකරපු වරදට බැනුම් ඇව්වා. මටත් පුළුවන් බැනුම් ගන්න. එදා බුදුහාමුදුරන්ට ආර්යවරුන්ට බැනුම් ගන්න පුළුවන් ඊට වඩා මමත් ශ්‍රේෂ්ඨයි. ඒ බුදුහාමුදුරන්ගේ දරුවෙක් මම. තථාගතයන් වහන්සේ සාව මමත් දැනුම් ගන්නව නොකරපු ඒවට. ඕන් ඕන් මාර්ගේ. ඕක තමයි මාර්ගේ. එහෙම දක්ෂ වෙන්න ඕනේ. අනිත්‍යගේ දඬුවමක් විඳින්න අපි දක්ෂ වෙන්න ඕනේ. එහෙම උන් නැත්තම් මේ මාර්ගේ වැඩෙන්නේ නැහැ. එකට එක කරන එක නෙමෙයි මාර්ගය. පිළිගන්න එක නෙමෙයි මාර්ගය. මම ශ්‍රේෂ්ඨයි අනිත්‍යයට වඩා කියන මාන්නය නෙමෙයි මාර්ගය. නියතමානිකමයි මාර්ගය. යථාර්ථපාතකමයි මාර්ගය. සමාවදීමයි මාර්ගය. අනිත්‍යයට උපස්ථාන කරනවා කිසිම බලාපොරොත්තුකින් තොරව. ඒක තමයි මාර්ගය. එරුවන් සරණ ජීවිත ගන්නවා.